මේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් සුජු ලෙසම එක්සත්ජාතික පක්ෂයට 113 ගන්න බෑ කියන එක දැන් ඔවුන්ට හැංගිලා. දැන් බලනවා කවුරු කවුරු හවුල් කරගෙන ආණ්ඩුවක් හදන්න පුළුවන්ද කියලා තමයි දැන් සාකච්ඡා කරමින් තිබෙන්නේ. අපි අහනවා දැන් මේ හවුල් කරගන්න හදන පාර්ශවයන් ගැන ප්‍රශ්න තිබෙනවා. ඒ අය පිළිගන්න ඕනේ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න මේ කරන යෝජනාව, අභ්‍යාරක්ෂිත කලාප අයින් කරන්න TNS සංවිධානය කරන යෝජනාව, උතුරේ හමුදා කඳවුරු අයින් කරන්න කරන යෝජනාව, ඉදම්වල පදිංචිය පිළිබඳව කරන යෝජනාව, LTT සැකකරුවන් කොන්දේසි විරහිතව නිදහස් කරන්න කියන යෝජනාව, ක්‍රමසිංහ මහත්තයයි එක්සත්ජාතික පක්ෂයයි පැහැදිලිව කියන්න ඕනේ ඒකාබද්ධ ආණ්ඩුවක් හදනවා නම් මේ ප්‍රතිපත්ති පිළි අරගන්නේ නැත්නම් අපි ඒකාබද්ධ වෙලා ආණ්ඩුවක් හදනවායි කියලා. ඉතින් ප්‍රසිද්ධ මේකට කියන්නේ